සමගින්. ලූෂන් බුලත්සිංහලයන් සමග කපුගේ ගුවන් නිදිලි පරිශ්‍රයේදී තරකරගන්නා සහෝදරකම කපුගේ නම් සංගීතඥයාගේ කලා භාවිතාව ප්‍රතුල්ල කිරීමට සමත් වෙනවා. සිංගප්පූරු ලලනාවන්ගේ ගමන් විලාසය සංගීතාත්මකව ගලපමින් මේ ගීතේ තනුව සකසන කපුගේ ලෝෂන් බුලත්සිංහලයන්ගේ පද රචනාවකට නාටකීය විභූතියක් එක් කරනවා. නව නළු රසය නැත්තම් නාටකීය රසය මවනවා. මඩේ ලගින තාරාවන් නාවන්නට අපේ මේ ගෞරවනීය ආරාධනය මර්සි එදිරිසිංහ ප්‍රවීණ රංගවේදිනියට. චපල හිමිට සිරි අහනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි කෝට ගෑනි මං කෝට ගෑනි මං මඩේ ළඟින තාරා වන්නා වන්නද මං උදලින් මුණ ගජ මුතු අර ගන්නද මං චපල හිමිට සිරි අහනේ රැවටෙන්නද මං එහෙම කළොත් ඔබ කියාවි කෝට ගෑනි මං කෝට ගෑනි මං කවියකු කරන්නට ප්‍රේමයට මහා පුදුම බලගතු හැකියාවක් තියෙනවා. කපුගේ තරුණයා ආරබයා මේ ප්‍රේමයේ ප්‍රබල හැකියාව පළ දෙන්නේ බොහොම අපූරු ස්වර රචනාවක් විදියට. එවකට ගුවන් විදුලියේ ආපන ශාලාව බොහෝ නිර්මාණකරුවන් සුහදව හම්බ වෙච්ච රසගුලාවක්. ඩෝල්ටන් අල්විස් කියන කෘතහස්ත ගීයපද රචකයා මේ ගීයපද රචනාව කපුගේ තරුණයා අතපත් කරන්නේ ගුවන් විදුලියේ ආපන ශාලාවේදී. එවකට කපුගේ තරුණයා එක්තරා යුවතියක් සමග තෙමින් වෙලී සිටියා. ඇය මේ සභාවේ ඉන්නවා.